සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අධිචින්ත මනුයුත්තේන බිංකවේ බිංකුණා පංච ධම්මානි කාලේන කාලං මනසිකා තම්බානි. ගෞරවනීය අපේ සහෝදර විජිත හඳුරන් වහන්සේගෙන් අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ පින්තුන් හිල්දා ජයවර්ධනාරාම විහාරස්ථානයේ රැස් වෙලා සතිපදා සිදු කෙරෙන ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ විජිත හාමුදුරන් වහන්සේගේ ඇරයුම පරිදි අද අප මෙතන පටන් මේ ධර්ම සාකච්ඡාවේ මූලික කරුණු ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවේදී මෙත්තන්ට ධර්මයේ පිළිබඳව තියෙන ගැටලුත් අසා දැනගන්නට පුළුවන්. ඒ සඳහා අපේ විජිත ස්වාමීන් වහන්සේ ඒ සඳහා සම්බන්ධ වෙනවා. පින්තුනි, අපට අපේ ජීවිතවල අපි හුඟක් දේවල් අපි ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන දේවල් දිහා බලනකොට, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට, අපේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්න නම් අපේ බුදුහාමුදුරුව දේශනා කරපු කාරණාත් අපි දැනගන්නට ඕන. මොකද බොහෝ දෙනෙකුට ජීවිතේ වටිනවායි කියලා හිතෙන්නේ බොහොම සරල කාරණා ටිකක් තමයි වටින බව බොහෝ දෙනාට හැඟෙන්නේ. උදාහරණයක් ඇටියට, ඔබ ලැබපු අධ්‍යාපනය, ඔබ ඉන්න රට, ඔබගේ රූප සම්පත්තිය, ඔබ කරන රැකියාව, මේ වගේ දේවල් තමයි බොහෝ විට ඔබට ජීවිතේ වටිනාම දේවල් හැටියට මතක් වෙන්නේ ඔබේ ජීවිතය ගැන සිහි කරනකොට. නැත්නම් ඔබේ දූ දරුවන්, ඔබගේ යාන වාහන, ඒ වගේම ඔබගේ ධනය, මේ වගේ දේවල් තමයි අප ජීවිතය ලැබපු වටිනාම දේවල් හැටියට සමහර විට අපට හිතෙන්නේ. නමුත් වෙනතනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැස බලන විට අපට පේනවා අපි ඊට වඩා වටිනාම දේවල් ටිකක් අපි ජීවිතේ ලැබලා තියෙනවා. ඒ තමයි අපි වාසනාවන්ත උපතක් ලැබලා තියෙනවා. වාසනාවන්ත උපතක් කියලා කියන්නේ පින්වතුනි, මිනිස් ලෝකේ ඉපදුනා විතරක් නෙවෙයි, ඒ ඉපදිච්ච අවස්ථාවේදී අපි හොඳ රූප සම්පන්නයක් ලැබලා තියෙනවා. ඒ වගේම හොඳ අංගපසක නියුක්ත ශරීරයක් ලැබලා තියෙනවා අපි. ඒ වගේම අපි හොඳ බුද්ධියක් ලැබලා තියෙනවා. ඒ වගේම වාසනාවන්ත මෞද්‍යමෝපියන් ලැබලා තියෙනවා. ඒ වගේම අපි ජීවත් වෙන වාසනාවන්ත වටපිටාවක් අපි ලැබලා තියෙනවා. මෙන්න මේව තමයි පින්තුනි වඩාත්ම අපේ ජීවිතේ වටින්නේ. ඒ වගේම ඊටත් වඩා වටිනා දෙයක් අපේ ජීවිතවල ලැබලා තියෙනවා. ඒ තමයි පින්තුනි අපි බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා තියෙන්නේ. මේක ඊටාම දුර්ලභ කාරණයක්. ඒ බුද්ධෝත්පාද කාලෙක ඉපදුනා විතරක් නෙවෙයි, ඒ ඉපදිච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමක්ද කියලා දැනගන්නට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙන්න මේක තමයි පින්තුනි කෙනෙකුගේ ජීවිතේ ලැබෙන ඉහළම වාග්ය. මේකට කියනවා බුදුදහමේ ශ්‍රණ සම්පත්තිය කියලා. ඊටාම වටිනා වාග්ය සම්පන්න මොහොතක් ඔබ අපි ලබලා තියෙනවා. මෙන්න මේ ලැබපු වටිනා භවෙහි වැදගත්කම අපි තේරුම් ගත්තොත් පින්නතුනි, අද අපි අපේ උපන්දිනයේ සමරන්නේ අවුරුදු 2 දවසක් විතරයි. නමුත් මේකේ වටිනාකම තේරුම් ගත්තොත් අපි හැමදාම අපට උපන්දින සමරන්න පුළුවන්. අපේ ජීවිතය ලැබෙන හැම දවසක්ම උපන්දිනයක් විදිහට සමරලා කිරිබත්තු වෙලා ඒ වගේම කැවුම් කෙසෙල් ආදිය සූදානම් කරලා සතිඥාපත්තු වල සමරන්න පුළුවන් අපට හැමදාම. ඒ තරම් වටිනා වාග්ය සම්පන්න අවස්ථාවක් ඔබ අප හැමදෙනාම ලබලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලැබපු අවස්ථාව පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළා මේක කොච්චර වටිනවද කියලා. ධර්මයේ සඳහන් වෙන පිනතුන් ඉතාම වැදගත් දෙයක්. මෙන්න මේ බුද්ධෝත්පාද කාලය වාසනාවන්ත මනුස්සාත්ම භාවය, ඒ වගේම හොඳ බුද්ධිය සහ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් කියන මෙන්න මේ කරුණු ටිකෙන් යුක්තව කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච කෙනා පිනතුනි සඳහන් කරනවා ඒ කෙනාට ඒ කෙනා උපතින්ම දෑත දෙපය අහිමි වෙලා හිටියත් උපතින්ම දෑත දෙපය අහිමි වෙලා අවුරුදු 100ක් එකතැනම මලමුත්‍ර වගුරුවගෙන හිටියත් බුද්ධෝත්පාද කාලයක් වාසනාවන්ත උපතක් බුද්ධියක් සහ සද්ධර්ම ශ්‍රවණයක් කියන මේ කාරණා ටික යම් කෙනෙක් ලැබලා තියෙනවා නම් දෑත දෙපය අහිමි වුණත් ඒතනත්තාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. එහෙනම් පින්නතුනි ඔබ ඔබගේ ජීවිතය කොච්චර වටිනවාද කියලා තේරුම් ගන්න. බොහෝ දෙනා හිතනවා අපට විභාගයක් සමත් වෙන්න බැරි වුණා. ඇතැම් විට හරියට ධනෙ නැහැ. දරුවෝ ඔච්චර සාර්ථකත්වයට පත් උනේ නැහැ. නැත්තම් නිසි කාලේ විවාහ වෙන්න බැරි වුණා හරි. මේ වගේ සුළු දේවල් තමයි අපි ජීවිතේ මහා ලොකු ප්‍රශ්න විදිහට සැලකන්නේ. නමුත් පින්නතුනි අපි මේ සියලුම දේවල්ට වඩා ජීවිතේ වටිනාම දෙයක් ලැබලා තියෙනවා. ඒ තමයි වාසනාවන්ත උපතක් සහ උපතක් වාසනාවන්ත වන්නේ ප්‍රධාන වශයෙන්ම පින්නතුනි දෑත දෙපය නැති වුණත් අපේ හොඳ බුද්ධියක් තියෙනට ඕන. ඒ වගේම කන් දෙක ඇහෙන මට්ටම තියෙනට ඕන. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නට ඕන. මෙන්න මේ කරුණ ටිකෙන් යුක්තව කෙනෙක් ඉපදුණා නම් ඒ ඉපදිච්ච අවස්ථාව සලසනවා ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. එහෙ දෙ පින්නතුනි සඳහන් කරන අපි මුලින් දැක්ව පරිදි ෂණ සම්පතිය කියලා. එනිසා ඔබ හැමදාම සතුටු වෙන්න ඔබ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් අමාරුම දුර්ලභම කරුණ ටිකක් ඔබේ ජීවිතය ඔබ ලබාගෙන තියෙනවා කියලා. ඒ ගැන සතුටටපත් වෙන්න. දිනපතාම සතුටු වෙන්න ඔබේ ගැන. ඒ සතුටෙන්ම වඩ වඩාත්ම ජීවිතය ප්‍රබෝධවත් කරගන්න. පින්නතුනි මේ ෂණ සම්පත්තිය සම්පූර්ණ වන්නේ වාසනාවන්ත උපතක් සහ බුද්ධෝත්පාද කාලයක් ලැබුණට විතරක් නෙවෙයි. ඒ ෂණ සම්පතිය සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා හරියට අපි අසා දැනගත්තොත්. බොහෝ විට අපි ධර්මයේ නමින් අහන්නේ ඇතැම් විට දානය පිළිබඳව, සීලය පිළිබඳව, භාවනාව පිළිබඳව තමයි සාමාන්‍යයෙන් අහන්නේ. මේ වගේ සාමාන්‍ය කරුණු පිනතුනි අනිත් ආගම්වලත් විස්තර වෙනවා. නමුත් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන ගමන් බුදුදහමේ තියෙන සුවිශේෂී කාරණයක් සඳහන් වෙනවා. ඒ තමයි හේතුඵල දහම මුල් කරගත්තු අනිත්‍යතාවය පිළිබඳව විග්‍රහයක් බුදුදහමේ දැක්වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය මොකද්ද කියලා හරියට තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපට ෂණ සම්පත්තිය සම්පූර්ණ වුණා වෙන්නේ. ඒ කාරණයක් හොඳට හිතේ තියාගන්න. අපි ඒ කරුණු ඉදිරිදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පින්නතුනි අද අපි මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි මජ්ඣිම නිකායෙහි මූල 50කේ එන පිටක සංඨාන සූත්‍රය. මොකද සූත්‍රය? හයියෙන් කියන්න බලන්න හෙන්නත් එක. ඔව් විතක්ක සංඨාන සූත්‍රය. නැවතවතාවක් කියන්න බලන්න. හොඳයි එහුණා. ඔව් විතක්ක සංඨාන සූත්‍රය කියලා කියන්නේ පින්නතුනි අපේ හිත ඉතාම නිවැරදි විදියට තබා ගන්න කොහොමද කියන කරුණ විස්තර කරන සූත්‍රය. සංඨාන කියන්නේ තබා ගැනීම, පිහිටුවා ගැනීම කියන එක. චිත්ත කියන්නේ හිත. හිත මනවින් පිහිටුවා ගත යුතු ආකාරය පිළිබඳව විස්තර කරන සූත්‍රයටයි විතක්ක සංඨාන සූත්‍රය කියලා කියන්නේ. මේ පින්නතුන් කලින් මේ සූත්‍රය අහලා තියෙනවද? කලින් මේ සූත්‍රයෙන් බණහල තියෙන අය බලන අත උස්සන්න. හොඳයි. ඒක මහත්මයෙක් අහලා තියෙනවා. බොහොම හොඳයි. අපි තව දුරටත් මේ කරුණ විස්තර කරනවා. අසා තියෙනවා නම් බොහොම හොඳයි. සමහර අය මම ඉතින් අහලා තියෙනවා, කියන්නේ නැහැ නේද ප්‍රශ්න 6 කියලා. හොඳයි, කමන්නේ. අපේ ප්‍රශ්න අන්තිමට අහන්නේ අදහන අද අපි සඳහන් කරන කරුණ වලින් තමයි ප්‍රශ්න අහන්නේ. පිනතුනි, මේ සූත්‍රයේදී බුදුහාමුදුර සඳහන් කරනවා අපේ හිත කොහොමද පිහිටුවා ගන්න කියලා. පින්නතුනි, අපට ලෝකයේහි ලැබිච්ච දේවල් අතුරින් වටිනාම දේ කුමක්ද කියලා අපි හඳුනා ගන්නට ඕන. අන්නේ වටිනාම දේ මොකක්ද කියලා හඳුනාගෙන ඒ වටිනාම දේට අපි ඉහළින්ම සලකන්නට ඕන. අපිට ලෝකේ ලැබිච්ච වටිනාම දේ මොකක්ද? හා? කාටද කියන්න පුළුවන් අපට ලැබිච්ච වටිනාම දේ මොකක්ද කියලා? හොඳයි, අපි එකට හොඳ කතාවක් කියන්නම් මේ පිනතුන්ට. ಭಾರತ ජන සමාජයේ හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අතීත එක්තරා ධනවත් කෙනෙක් හිටියා. ඒ කෙනාට භාර්යාවන් 4 දෙනෙක් හිටියා. භාර්යාවන් 4 දෙනෙක් හිටියේ මේ කෙනාට. මේ 4 දෙනාටම මෙයා හොඳට සැලකුවා. සලකලා මෙයා අන්තිම කාලේ වන විට, මරණාසන්න මොහොත වන විට මෙයා අර භාර්යාවන් 4 දෙනාගෙන් වැඩිපුරම සලකපු, ඒ කියන්නේ ලස්සනම කෙනාට කතා කළා. වැඩිපුරම සලකපු තමන්ගේ භාර්යාවට කතා කළා. කතා කළා මොකද කිව්වේ? මං දැන් පරලෝ යන්නේ සූදානම් වෙන්නේ, මාත් එක්ක එන්නද කියලා. මාත් එක්ක එනවද කියලා ඇහුවා. එතකොට අර වැඩිපුරම සලකපු කෙනා මොකද කිව්වේ? මතක් කරන්න එපා කිව්වා. මට නම් එන්න බෑ කියලා කිව්වා. කියනකොටම කිව්වා මතක් කරනවත් එපා, ඔයා මරණයට පත් වුණත් එක්කම මාව අමතක කළා දාන්න කියලා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ, ඉතින් වැඩිපුරම සැලකුවට ඉතින් කිසි උදව්වක් නැහැ. ඊට පස්සේ දෙවණියට සලකපු කෙනාට එන්න කිව්වා. ඒ කෙනා ආවා. එයාටත් කිව්වා දැන් මම මේ මරණයට පත් වෙන්න හදන්නේ, මාත් එක්ක යන්න එනවද කියලා. එතකොට ඒ දෙවණි කෙනා මොකද කිව්වේ? දෙවණි කෙනා කියනවා මම එන්නම්, හැබැයි gedara වැට ළඟට විතරයි. කඩවල ළඟට විතරයි. මම ගේට්ටුව ළඟට විතරක් හොන්නම් එන්නම් කියලා. ඊට හනන් එන්න බෑ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තුන්වෙනියට සලකපු කෙනාට එන්න කිව්වා. ඒ කෙනා කිව්වා මම ඕනනම් සුසාන භූමිය ළඟට විතරක් එන්නම්, ඊට හනන් එන්න බෑ කියලා. ඊට පස්සේ හතරවෙනියට අඩුවෙම සලකපු කෙනාට එන්න කියන්නත් කලින් එයා ආවවිල්ලා කිව්වා මම ඔයත් එක්ක යන්න එන්නම් කියලා. අඩුවෙම සලකපු කෙනා. දැන් මේ 4 දෙනා ගැන පිනතුනි සඳහන් වෙන්නේ අපේ ජීවිතේත් අපි මේ වගේ සලකන 4 දෙනෙක් ඉන්නවා. මේ පිනතුන කියන්න පුළුවන් ද අපි ජීවිතේ වැඩිපුරම සලකලා තියෙන කාටද කියලා? අපේ ජීවිත කාලයෙන් අපි වැඩිපුරම කාලයක් අප කරලා තියෙන කවුරු සඳහාද? ඔව් ටිකක් හයියෙන් කියන්න බලන්න. හා? රූපයට නේද? ඔව්, අපි පරිහරණය කරන අපේ ශරීරයට තමයි අපි වැඩිපුරම සලකලා තියෙන්නේ. මරණයට පත් වෙද්දී ඉස්සෙල්ලාම අපට අහිමි වෙන්නේ අපේ ශරීරය. ඊළඟට දෙවෙනියට සලකලා තියෙන කාටද? දෙවෙනියට අපි වැඩිපුරම කාලයක් ධනයක් අපකලේ කුමක් සඳහාද? අපේ ගෙදරට, අපේ ඊඩමට, අපේ ස්ථිර දේපල වලට, ස්ථාවර දේපල වලට තමයි වැඩිපුරම කාලයක් ධනයක් කැප කරලා තියෙන්නේ. ඒක තමයි කිව්වේ වැට කඩුල්ලන් ළඟට යනකම් විතරයි තමන්ගේ නිවසයි තිය තමන්ගේ ඉඩමයි තිය එයින් එහාට එන්නේ නැහැ. ඒ දෙවෙනියට සලකපු කෙනා. ඊළඟට තුන්වෙනියට සලකලා තියෙන කාටද අපි? ඔව්, තමන්ගේ දරුවන්ට, ඥාතීන්ට, සාමි භාර්යාවන්ට තමයි ඊළඟට සලකලා තියෙන්නේ. එයයි කොතෙන්ට යනකම් එනවද? එයයි වැඩිම උනත් වෙන්නේ සුසාන භූමිය ළඟට යනකම් විතරයි. අඬ එනම ඇවිල්ලා ඊට පස්සේ ඇතැම් විට වල ළඟදී කියනවා අනේ අපිව දාල යන්න එපා කියලා අඬලා. හැබැයි ඉතින් එහෙම කිව්වත් ඒගොල්ලන් යනවා අපිව දාල. ඊළඟට හතරවෙනියට අපි සලකලා තියෙන අඩුවෙම සලකලා තියෙන අපි කාටද? ඈ? ඔව්, අඩුවෙම සලකලා තියෙන අපේ හිතට. අඩුවෙන්ම සලකපු හිත තමයි අපිත් එක්ක ජීවිත කාලයේ හුඟක් කාලයක් ඉන්නේ සහ මරණයෙන් පස්සේ අපේ එන මිත්‍රයා. හිත තමයි අපේ සැබෑම මිත්‍රයා. හැබැයි පින්තුනේ එකෙන් කියන්නේ නොවෙනස් වන ස්ථිර සිතක් තියයි කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. සිතේ ස්වභාවයක් තමයි නිතරම වෙනස් වෙමින් පවතින ස්වභාවයක්. එක සිතක් අනිත් සිතකට හේතු ටිකක් සපයලා ඒ සිත නිරුද්ධ වෙනවා. හිතේ ස්වභාවයක් ඒක. එතකොට පින්තුනි අපි එහෙනම් අපට වැඩිපුර කාලයක් අපේ ළඟ ඉන්න වැඩිපුර කාලයක් අපට යහපත පිණිස පවතින දේට අපි එහෙනම් වැඩිපුර සලකන්නට ඕන. අපි කොහොමද අපේ හිතට සලකන්නේ? අපි කොහොමද අපේ හිතට සලකන්නේ? අපේ හිතට සැලකුවා වෙන්නේ අපේ හිතට සතිමත් භාවය, සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක, අවේයනස් එක එකතු කරෝතින් තමයි අපි අපේ හිතට සැලකුවා වෙන්නේ. හිතට එන අරමුණක් අරමුණක් ගන්න හිත නිදැල්ල යන දුන්නොතින් අපි හිතට සැලකුවා වෙන්නේ නැහැ. අපි හිතට සැලකුවා වෙන්නේ ඒ හිතට සතිමත් බව එකතු කරෝතින් තමයි අපට අපේ හිත සැබෑම මිත්‍රයෙක් වෙන්නේ. අපේ හිතට අපි සැලකුවා වෙන්නේ අපේ හිතට එන දුක් පීඩා ටික නැතිවෙන්නේ. ඒ වගේම අපි වඩාත්ම සතුටෙන් හිටියා වෙන්නේ අපි අපේ හිතට සතිමත් බව එකතු කරලා සැලකුවොතින්. වෙනත් විදියකින් කිව්වේ කියනවා නම් මේ පින්තුන් අහලා තියෙනවනේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයට අනුව තමන්ගේ හිත දියුණු කිරීම තමයි ඔබ ඔබට කරන ලොකුම සැලකිල්ල. ඔබ ජීවිතය ඔබට සැලකුවයි කියලා හිතනවා නම් හිතන්න එපා හුඟක් කන්න බොන දුන්නට ඔබ සැලකුවා කියලා. ඔබේ රූපය ලස්සන කරන්න විතරක් මහන්සි වුණා කියලා ඔබ සැලකුවා කියලා හිතන්න එපා. පින්තුනි ඔබ ඔබගේ ජීවිතයට සැලකුවා වෙන්නේ, අප අපගේ ජීවිතවලට සැලකුවා වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨාන අනුව හිත පුරුදු පුහුණු කළ ප්‍රමාණයට. ඒකේ ආනිසංසය පින්තුනි මරණයෙන් පස්සේ නෙවෙයි. ඒකේ ආනිසංසය මරණාසන්න මොහොතේදී නෙවෙයි. ඒකේ ආනිසංසය ජීවිතය අවසාන කාලයේ වයසට ගිහිල්ලා එක්තැන් වෙච්ච කාලෙක විතරක් නෙවෙයි. ඒකේ ආනිසංසය තියෙන්නේ මේ ගත වෙන හැම වර්තමාන මොහොතකම ඒකේ සතුට අපේ ජීවිතවලට ලැබෙනවා. ඒක තමයි පින්තුනි මේ හිතට සැලකීමේ තියෙන ලක්ෂණය. එතකොට බුදුහාමුදුර සඳහන් කරනවා අපේ හිතට දුක් පීඩා එන ආකාරය විස්තර කරලා ඒ දුක් පීඩා වලින් නිදහස් වෙන ආකාරයයි බුදුහාමුදුර අපට මේ විතක්ක සංඨාන සූත්‍රයෙන් විස්තර කරන්නේ. එතකොට අපේ හිතේ සතුට නැති වෙන්නේ, අපේ හිතේ ලස්සන නැති වෙන්නේ, අපේ සිතේ ප්‍රසන්න බව නැති වෙන්නේ කොයි වගේ වෙලාවකදීද? අපේ හිතට අනිත් කෙනෙක් ගැන අමනාපයක් ආවොතින්, ද්වේෂයක් ආවොතින්, අපේ හිතට යමක් ගැන දැඩි ආසාවක් බැඳීමක් ආවොතින්, දැඩි ලෝභකමක් ඇති වුණොතින්, ඒ වගේම හරියට ලෝකෙහි යථාර්ථය පිළිබඳව නුවණක් අපේ සිතින් නැති වුණොතින් මෙන්න මේක තමයි පින්තුනි අපට අපේ හිතේ ලස්සන නැති වෙන්න, අපට අපේ හිතේ සතුට නැති වෙන්න ප්‍රධානම හේතුව. ඒ නිසා හිතට එන දැඩි ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය, මෝහය වැනි මේ කරුණු වලින් හිත මුදවාගෙන හිතට කොහොමද සලකන්නේ කියන ආකාරය ගැන මේ සූත්‍රයෙන් අපට කරුණු කිහිපයක් විස්තර කරනවා. මේ අත්තන්ගේ අතට ලැබිලා තියෙනවා හෑන්ඩ් අවුට් එකක්. ඒකෙත් අපි ඔය කරුණු ටික පැහැදිලිව විස්තර කරනවා. ඒක ධර්ම දේශනාවෙන් පස්සේ තවදුරටත් කියවලා බලන්න, ගැටලු තැන් තියෙනවා හාමුදුරන්ගෙනුත් අසා දැනගන්න. පින්නතුනි හිතට අකුසල චේතන හැටියට බුදුහාමුදුර දේශනා කරන්නේ හිතට යම්කිසි විදිහෙන් දැඩි ලෝභයක් ඇති වෙනවා නම්, ද්වේෂයක් ඇති වෙනවා නම්, මෝහයක් ඇති වෙනවා නම් මෙන්න මෙවැනි සිතුවිල්ලක් ආපු අවස්ථාවේදී අපේ හිත කොහොමද ඒකෙන් මුදවා ගන්නේ කියන කාරණය බුදුහාමුදුර අපට දේශනා කරනවා. මෙන්න මෙතෙන්දි පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් බුදුදහමේ සඳහන් වෙනවා. කොමක්ද මේ කාරණය? යෝනිසෝ මනසිකාරය කියන කාරණය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා වයිස් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා, වයිස් ඉන්වෙස්ටිගේෂන් කියලා කියනවා, මේ වගේ වචන ඉංග්‍රීසියෙන් කියනවා. පින්නතුනි, තමන්ගේ ජීවිතය කොච්චරනම් සාර්ථකද, කොච්චරනම් සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ අප ළඟ කොයිතරම්නම් යෝනිසෝ මනසිකාරය තියෙනවාද කියන කාරණය මත. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි සරලව කියනවා නම් හිතට දුක් ඇති නොවන විදියටත්, හිතට සතුට ඇතිවන විදියටත්, හිතන ක්‍රමයට, චින්තන විදියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එනිසා ඔබ දක්ෂ කෙනෙක්ද කියන එක තීරණය වන්නේ බුදුදහම ඉතාම වැදගත් කාරණයක් සඳහන් වෙනවා. මේ අතන නිතර හුරු පුරුදු සූත්‍රයක් තියෙනවා, කරණිමෙත සූත්‍රය. කරණිමෙත සූත්‍රයේ දැක්වෙනවා මුලින්ම වැදගත් කාරණයක් සක්කෝ කියලා. සක්කෝ කියන්නේ මොකද? සක්කෝ කියන්නේ දක්ෂ භාවය, ප්‍රොෆිෂියන්සි, ස්කිල්ෆුල්නස් කියන එක. බුදුදහමේ දක්ෂය කියලා කියන්නේ කාටද? බුදුදහමේ දක්ෂය කියලා කියන්නේ කාටද? GP එක ඉහළින් තියෙන කෙනෙකුටද? IQ එක ඉහළින් තියෙන කෙනෙකුටද? හුඟක් උපාධිය ගත්ත කෙනෙකුටද? ඒ කිසිවක් නෙවෙයි බුදුදහමෙහි දක්ෂතාවය මනින මිම්ම. ඔබ සැබෑ දක්ෂයද කියලා බුදුහාමුදුරුවෝ බලන්නේ ඔබ ළඟ කොච්චරනම් යෝනිසෝ මනසිකාරය තියෙනවද, ඔබ ළඟ කොච්චරනම් සතිමත් භාවය සිහිනුවන තියෙනවාද කියන කාරණය මතයි දක්ෂෙද්ද කියන එක තීරණය වන්නේ. ඒකට හේතුව තමයි අපි ළඟ සතිමත් භාවය, නැත්නම් අපි කියනවා සති සම්පජඤ්ඤය කියලා, සිහිය සහ නුවණ කියන කාරණා දෙකත්, ඒ වගේම ඒත් එක්කම යන යෝනිසෝ මනසිකාරයත් යම් තාක් ප්‍රමාණයට තිබුණනම් අපි ඒ තිබුණු ප්‍රමාණයට අපට අපේ මනසට දුක් පීඩා ටික එන්නේ නැහැ. මෙන්න මේකෙන් තමයි දක්ෂෙද්ද කියලා තීරණය කරන්නේ. අපි කොච්චර ධනවත්ද, කොච්චර උගත්ද, කොයිතරම් භාෂා ගානක් පුළුවන්ද, මේ කිසිඳු දෙයක් බුදු සමයේ දක්ෂතාවයෙන් මනින සාධක නෙවෙයි. හැබැයි කෙනෙක් උගත් උපාධිගත්තු කෙනෙකුත් මේ දක්ෂතාවය තියෙන පුළුවන්. හැබැයි ඒතරම් උගත් සමන් නැති කෙනෙකුත් මේ දක්ෂතාව ඇති කරගන්න පුළුවන්. විතරක් නෙමෙයි පිනතුණි, ඇතැමිට අකුරක්වත් බැරි, ලිටරසි එක කොහෙත්ම නැති කෙනෙකුට වුණත් මේ දක්ෂතාවය ඇති කරගන්න පුළුවන්. බුදුදහමේ තියෙන සුවිශේෂත්වයක. හැබැයි පිනතුණි, ඒ தත්තර එන්න නම් ඔබගේ ළඟ ಗುಣදහම් ටිකක් සම්පූර්ණ වෙන්නට ඕන. මානව ಗುಣදහම් ටිකක් ඔබේ ළඟ ඉස්මතු වෙන්නට ඕන. ඔබ සත්පුරුෂ කෙනෙක් වෙන්නට ඕන. ඒ මානව ಗುಣධම් ටික තමයි පින්නතුණි කරණීමෙත සූත්‍රයේ තියෙන්නේ. කරණීමෙත සූත්‍රය නිතරම පරිශීලනය කළ යුතු සූත්‍රයක්. කරණීමෙත සූත්‍රයත් සතිපට්ඨාන සූත්‍රයත් කියන මේ සූත්‍ර දෙක ඔබගේ ඇඳේ කොට්ටේ දෙපැත්තේ තියාගන්න ඕන සූත්‍ර දෙකක්. ඒ වගේම ඔබ ඉන්න තැන කෙලින්ම පේන විදියටයි, නිතරම පේන ඉදිරියට ඍජුව පේන තැනක මතකයේ තියාගන්න ඕන සූත්‍රයක් තමයි බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය කියලා සූත්‍රයක් තියෙනවා කුද්දක නිකාය උදානපාලිය කියන පොතේ. මොනවද මම දැන් කියපු සූත්‍ර ටික මතකද? මොකද්ද පළවෙනි සූත්‍රය? පළවෙනි සූත්‍රය කරණීමෙත සූත්‍රය. ඔව්, කරණීමෙත සූත්‍රය තියෙන්නේ කුද්දක පාඩ කියන පොතේ තියෙනවා. ඒ වගේම සුත්ත නිපාතේ කියන පොතේ කරණීමෙත සූත්‍රය තියෙනවා. ඊළඟට මහා සතිපට්ඨාන සූත්‍රය තියෙන කොහෙද? මහා සතිපට්ඨාන සූත්‍රය තියෙන්නේ දීඝනිකාය කියන පොතේ. මොන පොතේද? දීඝනිකාය කියන පොතේ. ඊළඟට කිව්වා තමන්ගේ ළඟ ඉහළම රිසල්ට් එක බලන්න, තමන් කොච්චර දක්ෂද කියලා බලන තව සූත්‍රයක් තියෙනවා, බාහ්‍ය සූත්‍රය. ඒක තියෙන්නේ උදානපාලිය කුද්දකනිකාය උදානපාලිය කියන පොතේ. එතකොට ඔබගේ තුන් පැත්තෙන් අත් දෙකේ දෙපැත්තෙනොයි ඔබට කෙලින්ම පේන විදි ඉදිරියෙනු තියෙන සූත්‍ර ටිකක් තමයි මේ ටික. එනිසා ඔබගේ දක්ෂතාවය දිනපතා උරගා බලන්න ඔබ කොච්චරනම් දක්ෂද කියලා. ඒ වගේමයි මේ ටිකත් එක්ක යනකොට ඔබගේ ළඟ ඔබටම රිසල්ට් එක බලා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් ජීවිත ඉස්මතු වෙනවා. ඒ ලක්ෂණ ටික අපි පස්සේ අන්තිමට කියනවා. මට අමතක වුණොත් මේ පින්නතුන් අහන්න ඕනේ මොකක්දර කියනවායි කියපු කාරණේ කියලා. ඈ දැන් මේ හැම කාරණයක්ම කිව්වට පස්සේ වැඩෙනකොට අපේ ජීවිතයේ දිනු වෙන බවද කියලා අපටම බලා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. අපි කොච්චරනම් ධර්මයෙන් ප්‍රයෝජන අරගෙනද කියලා සමන්තම කණ්ණාඩියක් වගේ බලන්න පුළුවන් ලක්ෂණ ටිකක්. මේක දැන් කියන්නේ අන්තිමටම කියන්නේ. ඇතැමිට මට අමතක වෙන්න පුළුවන් අමතක වුණොත් මේ පින්න තුන අහන්න මගෙන්. හයියෙන් අහන්න ඕන නැත්නම් මට ඇහෙන්නේ නැහැ හැබැයි. පින්න තුනේ මේ විතක්ක සංඨාන සූත්‍රයෙන් කියන්නේ හිතට දුකක් ඇති වෙච්ච අවස්ථාවේදී හිතට දුකක් කියලා කියන්නේ හිත අකුසලයට නැඹුරු වෙච්ච අවස්ථාවකදී. ඒ කියන්නේ හිතට දැඩි ලෝභයක් ඇති වෙච්ච අවස්ථාවේදී, ද්වේෂයක් ඇති වෙච්ච අවස්ථාවේදී, නැත්තම් මෝහයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක් මේ වගේ කරුණක් හිතට ආපු වෙලාවේදී ඒක නැති කරගන්න ඕන පළවෙනි පියවර විතක්ක සංඨාන සූත්‍රයේ සඳහන් කරනවා. මොකද්ද? අඤ්ඤ විතක්ක කියන අවස්ථාව. අඤ්ඤ විතක්ක කියන්නේ ඒ සිතට ආපු අරමුණට විරුද්ධ අරමුණක් සිහි කිරීම. හිතට ආපු අරමුණට විරුද්ධ සිතුවිල්ලකින් අර සිත මැඩපත් පවත්වා ගැනීම. උදාහරණයක් හැටියට හිතට දැඩි ලෝභයක් ආවනම් දන් දීම පිළිබඳ වානිසංශය පිළිබඳව තියෙන සිතුවිල්ලක් හිතට ගන්න. නැත්නම් දානය ප්‍රගුණ කරන්න. නැත්නම් ඔබ ඥාතීන් සමග දීපු දානයක් ගැන සිහි කරන්න. නැත්නම් දන් දීමේ ආනිසංශ ගැන මතක් කරගන්න. එතකොට අර දැඩි ලෝභය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට යමකට දැඩි ආසාවක් ලෝභයක් ඇති වුණා නම් දැන් අපි ගොම ආහාරයකට කියලා කෑම බීමකට කියලා පුළුවන් නම් ඒ කෑම කන්න කලින් ළඟම ඉන්න කෙනාට පොඩ්ඩක් දෙන්න. ආ මේකත් ලෝභය ටිකක් අඩු කරගන්න ක්‍රමයක්. ඇතැම් විට බඩගිනි වෙලා කෑමක් දැක්කහම ඉක්මනටම කන්න හිතෙනව නේද? එකපාරම කරට දාගන්න එපා පොඩ්ඩක් ඉවසන්න. පොඩ්ඩක් ලෝභය අඩු කරගෙන ආහාරය ගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් ළඟ කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට දෙන්න ඒක පිනක් හැටියට සලකනවා. බුදුහාඳුරත් ඒක සඳහන් කළා. උන්වහන්සේ තරම් දාන ආනිසංස දන්නව නම් තමන්ගේ බත් පිඟානේ අන්තිම බත් පිඬ ඉතුරු වෙද්දී කවුරු හරි ආවත් ඒ අන්තිම බත් පිඬ හරි දීලා අනුභව කරන්න කියලා. ඒ තරම්ම දාන ආනිසංසයක් තියෙනවා. ඒ නිසා පුළුවන් නම් මේක ටික ටික ප්‍රගුණ කරන්න. එතකොට දැන් මුල් පියවරේදී කියන්නේ තමන්ට හිතට එන ලෝභ අරමුණු ඊට වඩා වෙනස් සිතුවිල්ලකින් විරුද්ධ සිතුවිල්ලකින් නැත්නම් පරිත්‍යාග සීලීත්වයේ නැමැති දන් දීම නැමැති සිතුවිල්ලකින් මැඩ පවත්වා ගන්න කියලා. ඒ වගේම පින්නතුනි ද්වේෂයක් හිතට ආවනම් අනිත් අය පිළිබඳව අමනාපයක් ආවනම් ඒ අමනාපය ආපු අවස්ථාවේදී වෙන සිතුවිල්ලක් ඊට විරුද්ධ සිතුවිල්ලක් හිතන්න. ද්වේෂයට ද්වේෂ සිතුවිල්ලට වඩා ද්වේෂ සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලට අපි මොකද කියන්නේ? ද්වේෂයේ ඔපොසිට් එක මොකද්ද? මෛත්‍රියෝ. මෛත්‍රිය වැඩිම තමයි. එතකොට යම් කිසි කෙනෙක් ගැන, පුද්ගලයෙක් ගැන, දෙයක් ගැන අමනාපයක් ඇති වුණා නම්, ද්වේෂයක් ඇති වුණා නම් හිතේ මෛත්‍රිය ප්‍රගුණ කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා අපිට කරන්න පුළුවන්ද කියලා. පින්නතුනි මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. මේවා අපි ටිකෙන් ටික දහම පැත්තට යොමු වුණොත් විශේෂයෙන් ඔබ වැනි අයට නිතර විහෙර විහාරස්ථාන ඇසුරු කරන බණ දහම් අහන ඔබට මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඒ සිතුවිල්ල කාපු වෙලාවදී විතරක් නෙවෙයි පින්නතුනි දිනකට වැඩි වේලාවක් මෛත්‍රිය භාවනා ප්‍රගුණ කරන්න. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒකෙන් තමන්ගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. හිතේ දැන් තියෙන දැනට තියෙන දුක් පීඩා වලින් භාගයක්ම අඩු වෙනවා. ඔබට එක දිගටම අඩුම ගන්න දිනකට විනාඩි 15ක් හරි මෛත්‍රී භාවනාව දිගට කරන්න පුළුවන් නම්. හැබැයි මේකේ ප්‍රතිඵල ගන්න නම් පින්නතුනි අඩුම ගානේ මාස 6ක්වත් එක දිගටම කරන්න ඕන. එතකොට තමයි තමන්ට මේකේ රිසල්ට් එක පේන්නේ. ඒ වගේම පින්නතුනි මෝහ සිතුවිල්ලක් නැත්තම් අවිද්‍යාව නැමැති සිතුවිල්ලක් තමන්ගේ හිතට ආව නම් ඒ කියන්නේ මෝහය කියලා කියන්නේ කර්මඵල අදහන් නැති ස්වභාවය සහ අනිත්‍යතාවය මනවින් නොතේරෙන ස්වභාවය. මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අන්නේ අවිද්‍යා සිතුවිල්ලක් ආපු අවස්ථාවේදී තමන් කරන කුසල අකුසල කර්ම ශක්තියන වලට ඊට අනුරූප වූ විපාක ආනිසංස තමන්ට ලැබෙනවා සිහි කරන්න ඕන. ඒ වගේම දුක ඇති වෙන නැති වෙන හැටි ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. දුක හටගන්නේ පින්නතුනි අපට යමක් පිළිබඳව නියම තත්ත්වේ නොතේරීම නිසා. වෙනත් විදියකින් කියනවා නම් අනිත්‍යතාවය නැත්තම් පටිච්චසමුපාදය හේතුඵල ධම පිළිබඳව අනවබෝධය නිසායි මේ අවිද්‍යාව සිතුවිල්ල අපට හටගන්නේ. ඒ නිසා ධර්මයේ තියෙන ගැඹුරු කාරණා විශේෂයෙන් කර්මය පිළිබඳව අනිත්‍යතාවය පිළිබඳව පටිච්චසමුපාදය පිළිබඳව කරුණු නිතර නිතර ජීවිතේ වැඩිපුර දවසට වැඩි වාර ගණන් සිහි කරන්න. එහෙම සිහි කරන්න කරන්න පින්නතුනේ හිතේ තියෙන මේ අනුවන බව මෝහය නැත්තම් අවිද්‍යාව කියන අකුසල සිතුවිල්ල ටිකෙන් ටික අපේ දුර වෙනවා. විතක සංඨාන සූත්‍රයෙන් අපට කියන පළවෙනි උපදේශය තමයි හිතට ඇතිවන අකුසලයක් දුරු කරගන්නේ කොහොමද? ඒ ආපු සිතුවිල්ලට වඩා විරුද්ධ සිතුවිල්ලක් හිතන්න කියලා. එතකොට ලෝභයක් ආවහම දන් දීම ගැන පරිත්‍යාගශීලීත්වය ගැන හිතන්න. ද්වේෂයක් ආවහම මෛත්‍රී සිතුවිල්ලක් ඇති කරගන්න. මෝහය නැත්තම් අවිද්‍යාව පැමිණි වෙලාවේදී කර්මය පිළිබඳවත් පටිසම්පාදයේ මුල් වෙච්ච අනිත්‍යතාවය පිළිබඳවත් වැඩි වැඩියෙන් හිතන්න. ඒ හිතනකොට පින්නතුනි හිතට එන මේ චිත්ත පීඩා දුරු වෙනවා. තමන්ගේ හිතේ තැම්පත් බව ඇති වෙනවා. හිතේ අසතුට, දුක, අසහනෙ නැති වෙලා හිතේ තැම්පත් බව, සහනීය සතුට වැඩි වෙනවා. ඔබ මානසින් නිරෝගී වෙනවා. ඇතැම් විට ඔබට කායික රෝගීතාවයන් තියෙන පුළුවන්. හැබැයි ඔබ කයින් රෝගී වුණත් ඔබ සිතින් නිරෝගී. මේක තමයි පින්නතුනි අපේ ජීවිතේ ලැබෙන වටිනාම දේ. බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ කායික නිරෝගීතාවය විතරයි. නමුත් බුදුදහමේ වඩාත්ම අගය යන්නේ මානසික නිරෝගීතාවය. කොච්චර අපි කායික නිරෝගීව කායිකව ලස්සන හිටියත් මනසින් අපට අකුසල සිතුවිලි එනවා නම් පින්නතුනි අපි මානසින් දුකෙන් ඉන්නේ. අපි ලබපු සියලුම සම්පත් අපට ප්‍රතිඵල නැති වෙනවා. ඒ නිසා නිතරම අපේ හිත කුසල අරමුණක තියාගන්නට ඕන. ඒ සඳහා අකුසල සිතුවිලි යටපත් කරන්නට ඕන. බුදුහාමුදුර සඳහන් කරනවා මේ අකුසල සිතුවිල්ල කුසල සිතුවිල්ලකින් යටපත් කිරීම උදාහරණයක් කියනවා. මොකද්ද උදාහරණය? මේ පින්තුන් දන්නවා වඩු වැඩ කරන අය වඩු කාර්මිකයන් තමන් හදන බඩු භාණ්ඩවල ලී බඩුවල මේ නැත්තම් දැකලා ඇති ඔය ඇඳපුටු මේස හදනකොට ඒ කට්ටිය ඇන ගහනවා. ඒ භාණ්ඩවලට ඇන ගහනවා. ඒ ගහපු ඇණයක් අයින් කරන්න නම් මොකද කරන්නේ? වෙනත් ඇණයකින් අර කලින් ගහපු ඇණයට තට්ටු කරනවා. විශේෂයෙන් ලී බඩු වලට ලී වලින්ම කරපු ඇණ තමයි බොහෝ විට ගහන්නේ. එතකොට එක ඇණයක් ඉවත් කරන්න නම් ඒ ඇණයට උඩින් වෙනත් ඇණයකින් ගහනවා. එතකොට අර මුලින් තිබිච්ච ඇණ අයින් වෙලා අලුත් ඇණය රීප්ලේස් වෙනවා. මේක තමයි ක්‍රමය. මෙන්න මේකම තමයි පින්නතුන උදාහරණයක් ඇරෙද්දී බුදුහාමුදුර සඳහන් කරනවා අකුසල සිතුවිල්ල කුසල සිතුවිල්ලකින් රීප්ලේස් කරන්න කියලා. මේක තමයි පළවෙනි උපදේශ සිත පිහිටුවා ගත යුතු පළවෙනි ක්‍රමය. හැබැයි පින්නතුනි මෙහෙම කරන්න නම් තමන්ගේ ළඟ ප්‍රධාන ලක්ෂණයක් තියෙන්න ඕන. මොකද ලක්ෂණය? සතිමත් බව සිහිය නිතරම තියෙන්න ඕන. නැත්නම් මේ සිතුවිලි ඇවිල්ලා තමන් දුකටපත් කළා, තමන් කරදරවලටපත් වෙලා, තමන් මුලාවටපත් වෙලා තමන්ගේ බොහෝ අකුසල වෙනකම තමන් දන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිත අර මිතුරත් එක්ක තියාගන්න ඕන. ඔබගේ හොඳම මිතුරාත් එක්ක ළඟින්ම හිත තියාගන්න ඕන. කවුද ඔබේ හොඳම මිත්‍රයා? හොඳම මිත්‍රයා තමයි සතිමත් බව සම්මා සතිය එක්ක තියෙන සිතයි හොඳම මිතුරා. හිත විතරක් තිබ්බට හිත මිතුරු වෙන්නේ නැහැ. හිත මිතුරු වෙන්න නම් හිතත් එක්ක සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක තියෙන්නට ඕන. දැන් බලන්න පින්නතුනි අපේ හොඳ දැන් සිංහල වචනයක් තියෙනවනේ හිත මිතුරු කියලා. හිත මිතුරු කියන්නේ ඇයි? අපි කියන්නේ හිත මිතුරන් කියලා පිටස්තරයටනේ අපි කියන්නේ නේද? බලන්න හිත මිතුරු කියන වචනේ අර්ථය බලන්නකෝ. හිත මිතුරු. හිත තමන්ගේ හිතටම හිත කියන්නේ හිත මිත්‍රයෙක් වීම කියන එකයි හිත මිතුරු කියන්නේ. එතකොට වෙනත් අය කොච්චර මිත්‍රව හිටියත් හිත මිතුරු වෙන්නේ නැහැ. හිත මිතුරු වෙන නම් ඔබගේ හිතට සලකන්නට ඕන, හිත හොඳට තියාගන්න ඕන, හිත ලස්සනට තියාගත්තොත් තමයි හිත මිතුරු වෙන්නේ. නැත්තම් හිත මොකද වෙන්නේ? හිත සතුරු වෙනව නේද? හිත සතුරු නොවෙන්නට, හිත මිතුරු කරගන්නට මෙන්න මේ සිතුවිලි අපේ හිත ඇති කරගන්නට ඕන. ඊළඟට සඳහන් කරන දෙවෙනි ලක්ෂණය හිතට අකුසල සිතුවිල්ලක් ආපු අවස්ථාවේදී දුරු කරගත යුතු දෙවෙනි අංකය කොහොමද? ඒ සිතුවිල්ලේ ආදීනව හිතන්න කියලා. දැන් හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආවහම ඒකේ තියෙන ආදීනව, ඒකෙන් තමන්ට වෙන අයහපත් ප්‍රතිඵල, නැත්නම් ඒකේ තියෙන බෑඩ් රිසල්ට්ස් එක සිහි කරන්නට කියලා. දැන් දැඩි ලෝභයක් ඔබේ හිතට ආවට පස්සේ රූපයක් පිළිබඳව ලෝභයක් නම් රූප බලන්න නිතරම එහාට මෙහාට යනවා. කනට ශබ්දයක් නම් ඒ ශබ්දය අහන්න නැවත නැවතත් හිතේ හැම යනවා. නාසයට දැඩි සුවඳක් නම් තමන් ලෝභ කලේ ඊට පස්සේ ඒ සුවඳ හොයාගෙන යන්න ගන්නවා. දිවට රසයක් නම් අපි දැඩි ආසා කලේ මොකද්ද වෙන්නේ? ඇතැම් විට කොච්චර යාළුවෝ හිටියත් කොච්චර නැඳයි හිටියත් මතක් වෙන්නේ කෑම බීම එකපාර කටට දාගන්න බලන්නේ නේද? ඇතැම් විට ඔය අපි මැනස් කියලා ටේබල් මැනස් හිම කියලා තියෙන ඒවා මොනවාක්වත් මතක් වෙන්නේ නැහැ නේද? දැඩි ලෝභයක් මනසට ආවම ආහාරය පිළිබඳව. එතකොට පින්නතුනේ මෙන්න මේ කරුණවලදී අපේ හිතට එන් ලොකු අසහනයක්. අන්නේ අසහනේ වෙලාවේදී කරන්න උතෝරන දෙවෙනි කාරණය තමයි ඒකේ ආදීනව සිහි කරන්න. ඇතට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක් දැනිලා, දිවට රසයකින්, ශරීරයට පහසකින් මේ වගේ දේවල් වලින් ඔබට දැඩි ලෝභයක් ඇති වෙනවා නම් ඔබ දක්ෂ වෙන්න ඒ සිතුවිල්ලේ ආදීනව ශනිකව ඒ මොහොතෙම සිහි කරන්න. මොකක්ද ආදීනවේ කියලා කියන්නේ? මේ සිතුවිල්ලක් ඔබට ආවහම අපේ සිතේ තියෙන ලස්සන නැති වෙනවා, හිතේ තැම්පත් බව නැති වෙනවා. හිතේ තැම්පත් බව නැති වෙනවා කියන්නේ ශරීරයේ තැම්පත් බවක් නැති වෙනවා. ඔබගේ තියෙන සංවරය, සිල්වත්කම ඔක්කොම නැති වෙනවා මෙන්න මේ ලෝභකමත් එක්ක. ඒ වගේම මේ ලෝභකම අන්තයට ගියාට පස්සේ ඔබට ඉතාම හිතවත් ඥාතීන්, යාළුවන්, හොඳ අය ඔක්කොම ඔබට අහිමි වෙනවා. ඒ අය ඔබ ගැන වැරදිව හිතනවා. ඒ නිසා ඒකට අපි අවස්ථාවක් දෙන්න හොඳ නැහැ කියලා ආදීනව සිහි කරන්න. ඊළඟ ලක්ෂණය තමයි ద్వේෂය. හිතට ద్వේෂයක් ආවම පින්නතුනි බලන්න හිතේ කොච්චරනම් අපිරිසුදු බවක් ඇති වෙනවද, කොච්චර හිතේ සහනෙ නැති වෙනවද? ඇතැම් විට අපි මනසට කවුරු හරි ගැන දැඩි අමනාපයක් ඇති වුණොත් අපි ලැබපු අධ්‍යාපනය, අපේ ලස්සන ගේදොර, අපේ ලස්සන රූපය, අපි ලැබපු අධ්‍යාපනය, අපේ මව්පියන්, අපේ රැකියාව, අපි යන ලස්සන වාහනය අපට මොනවාක්වත් මතක නැහැ. ඇතැම් විට ඔබ ඇඳක ඉන්න අවස්ථාවේ ද්වේෂයක් ඇති වුණා නම් ඔබ කොච්චර ලස්සන සුව පහසු ඇඳක හිටියත් ඔබට ඒ ඇඳේ සුව පහසුව ලස්සන දැනෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔබේ හිත ලස්සන නැතිකම ඒකයි. ලස්සන ආභරණ පැළඳගෙන හිටියත්, ලස්සන බඩු භාණ්ඩ සමග හිටියත්, හොඳ සුඛෝභෝගී වාහනවල ඔබ ගමන් කළත් හිතේ තියෙන්නේ අනිත්‍ය ගැන අමනාපයක් නම් හිත ලස්සන නැහැ. හිත ලස්සන නැහැ කියලා කියන්නේ අපේ හිතේ සතුට නැහැ කියන එක. ඒ නිසා ඒක ආදීනව බලන්න. මෙහෙම සිතුවිල්ලක් ආවහම මටම නේද පීඩාව, මටම නේද දුක කියන එක ගැන තමන්ම සිහි කරන්න. අනිත් අය ඔක්කොම අපට නිවැරදි කරන්න බෑ. තමන් මුලින් තමන් නිවැරදි වෙන උත්සාහ කරන්න. ඒ නිසා ආදීනව සිහි කරන්න. ඒ වගේම මෝහයක් ආවහම ඇතැම් විට දානයක් දෙන්න යනකොට අපට හිතෙනවා අනේ මේක මොකටද දෙන්නේ කියලා හිතනවා. මේක දීලා තමන්ගේ ධනෙ අඩු වෙනව නේද කියලා මෝහයක් ඇති වෙනවා. පින්නතුනි, තමන් අත්හැරපු ප්‍රමාණයට තමන්ට ජීවිතයේ සහනය ලැබෙනවා. ඒක බඩු භාණ්ඩ වලින් අත්හැරීම විතරක් නෙවෙයි. ඒ පිළිබඳව තියෙන දැඩි බැඳීම හිතෙන් අයින් කරගන්න ටික ටික. බොහෝ දෙනා හිතන් ඉන්නේ ලෝභය අඩු කරන්න කිව්වහම තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම දෙන්න කියලා. ඒකම නෙවෙයි පින්නතුනි ලෝභය අත්හැරීම කියලා කියන්නේ. ඒ සඳහා තියෙන දැඩි බැඳීම, දැඩි ආශාව, අභිජ්ජාව දුරු කර ගැනීම. ඇතැම් විට හුඟක් බඩු මුට්ටු පරිහරණය කරන කෙනෙකුට පරිහරණය කරද්දීම මේ ලෝභය අඩු කරන්න පුළුවන්. මේ පින්නතුන් අහලා ඇති සුද්ධෝදන රජතුමා රහත් උනේ රජ කෙනෙක් හැටියට ඉඳිද්දිමයි. රජතුමා රාජ්‍යයක් හැරලා වනගත වෙලා නෙවෙයි රහත් උනේ. රජතුමාගේ සම්පත්තික පරිහරණය කරන ගමන්මයි රහත් භාවයට පත් උනේ. මේක තමයි සුවිශේෂත්වය කියලා කියන්නේ. බඩු භාණ්ඩ හුඟක් තිමුණට කෙනෙක් ලෝභය කියලා අපිට කියන්න බෑ. කෙනෙක්ගේ ලෝභකම තීරණය වන්නේ ඒ තැනැත්තාට කොච්චර බැඳිලා ඉන්නවද කියන කාරණය මත. ඒ තමයි පරිහරණය කරන බඩු භාණ්ඩ වෙනස් වෙනකොට කෙනෙක් හුඟක් ඉක්මනට කේන්ති යනවා නම් ඒ කියන්නේ යා ඒවට හුඟක් බැඳිලායි තියෙන්නේ ඒකයි. ඇතැම්බට කෙනෙකුට එච්චර බඩු මුට්ටු නැති වෙන්න පුළුවන්. ඇතැම්බට හිඟා කන කෙනෙක් තමන්ගේ හැරමීටියයි පොල් කට්ටයයි විතරයි වෙන්න පුළුවන් තියෙන්නේ. හැබැයි ඒකට යා දැඩි ආසාවෙන් ඉන්නවා නම් ඇතැම්බට මහා මන්දිරේ කියන කෙනෙකුට වඩා එයා ආරකට ආස කරනවා. එනිසා පරිහරණය කරන බඩු භාණ්ඩ ප්‍රමාණයෙන් තීරණය කරන්න එපා කිසි විටකත් කෙනෙක් ලෝභයි කියලා. ඒ වගේම කෙනෙක් රැකියා කීයක් කරනද කියලා බලලා අහවලා රැකියා දෙකක් කරනවා අහවලා රැකියා හතරක් කරනවා හරි ලෝභයි කියලා කිසි විටකත් තීරණ කරන්න යන්න එපා. ඒකෙන් අපිට කියන්න බෑ කෙනෙක් ලෝභද කියලා. සමහර ඒවා කරන්නේ හොඳට දෙමාපියන් සලකන්න යුතුයකම් කරන්න ඉක්මනට ධනෙ ටිකක් උපයලා පින්දහම් කරන්න කියලා හිතලගෙන තමයි සමහර අය වගේ ඉක්මනට ධනෙ උපයන්නේ. එනිසා ධනෙ උපයන ආකාරයෙන් හෝ කොච්චර බඩු මුට්ටු ප්‍රමාණය පරිහරණය කරනවාද කියන කාරණය මත විතරක් අපට බලලා කෙනෙක් ලෝභද කියලා තීරණය කරන්න යන හොඳ නෑ. අපේ කොච්චර ඒ සඳහා බැඳීම තියනවාද කියන කාරණය මතයි ලෝභය කියන කාරණේ තීරණය වෙන්නේ. එනිසා පින්නතුනි අනිත්‍යය තමයි අනිත්‍යතාවය කියන එක තේරුම් ගන්න බැරි විදිහෙහි අපට අපේ නුවණ මුලා වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවට පින්නතුනි ඒක නුවණින් මෙනෙහි කළා වඩ වඩාත්ම ධර්ම දේශනා අහලා ඒ වගේම විදර්ශනා භාවනා පැත්තට ටික ටික යොමු වෙලා මෙන්න මේ අවිද්‍යාවෙහි ආදීනව තේරිලා ඒක අපි නුවණින් මෙනෙහි කරන්න ඕන. පින්නතුනි මේ දෙවෙනි පියවරේදී කියන්නේ ආදීනව සිහි කරන්න. ලෝභයක් ඇති වෙනකොට ලෝභය නිසා ඇතිවන ආදීනව නරක විපාක සිහි කරන්න. හිතට ද්වේෂයක් ඇති වෙනකොට ද්වේෂය නිසා හිතට ඇතිවන අසහනය ගැන බලන්න. මෝහයක් ඇති වෙච්ච අවස්ථාවේදී මෝහය නිසා තමන්ගේ දැක්ම තමන්ගේ බුද්ධිය යටපත් වෙන හැටි නුවණින් දකින්න. මේක දකිනකොට පින්නතුනි අපිට අර ආදීනව දැකීම නිසාත් මේ අකුසල සිතුවිලි දුරු කරගන්න පුළුවන්. හැබැයි එහෙම දුර කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ළඟ මොකක් තියෙනවද? තමන්ගේ ළඟ සතිමත් බව තියෙන්නට ඕන, සිහිය නිතරම තියෙන්නට ඕන. ඒ සිහියත් එක්ක යන යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම කියන එක නිතරම තිමුනොත් තමයි ඔබට මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් තමයි ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්නේ. තුන්වෙනි කාරණය තමයි දැන් අපි පළවෙනි කාරණේ කිව්වා අඤ්ඤ විතක්ක කියලා. දෙවෙනි කාරණය කියනවා ආදීනව කියලා. තුන්වෙනි කාරණය මොකද්ද? අසති කියන්නේ තමන්ට ඇති උනේ ලෝභයක් නම් ද්වේෂයක් නම් මෝහයක් නම් මේක සම්පූර්ණ මනසත් එක්ක යන දෙයක්. ඒ නිසා ඒ සිතුවිල්ල ඒ අවස්ථාවේ සිහි නොකරින කියලා. දැන් තමන්ගේ ශරීරයට දැඩි අසනීපයක් නම් ඒක නිතර නිතර සිහි කරන්න එපා. නැත්තම් පුද්ගලයෙක් ගැන ඔබට අමනාපයක් එනවනම් ඒක නිතර නිතර මතකයට ගන්න එපා. ඔබට යමක් ගැන දැඩි ලෝභයක් ඇති වෙනවනම් ඒක මතක් වෙන වාර ගන්න ටිකෙන් ටික අඩු කරන්න. හැබැයි මේකෙන් කියන්නේ නැහැ පින්නතුනි හොඳට මතක තියාගන්න මේකෙන් කියන්නේ නැහැ අමතක කරන්න කියලා. මේක හොඳටම තේරුම් ගත යුතු කාරණයක්. බුදුදහමේ කිසි විටකත් කියන්නේ නැහැ යමක් අමතක කළා දාන්න කියලා. බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි දහම ප්‍රගුණ වෙන්න මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේට ගැටලුවක් වෙන්නේ නැහැ. මතකේ අඩු වෙනවා නම් හොඳට මතක් කරගන්න තමන් දහම තුල නෙවෙයි ඉන්නේ, දහමෙන් පිටයි ඉන්නේ. හැබැයි මතක් වෙනකොටම තමන්ට හිතට අකුසල නොවන විදියට තමන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. ඒකයි තමන්ට තියෙන විශේෂත්වය. එතකොට මෙතන කියන්නේ මේකට කලින් අපි අර කලින් කාරණයට හොඳ උදාහරණයක් තියෙනවා. ආදීනව එක ගැන සිහි කරද්දී හොඳ උදාහරණයක් තියෙනවා. මොකක්ද උදාහරණය? යම් කෙනෙක් ලස්සනට ඇඳලා ඉන්නවා. හොඳට පිරිසිදුවට නාලා, හොඳට සුවඳ විලවුන් ගල්වලා, හොඳට ඇඳලා ආභරණ පැළඳගෙන ඉන්නවා. ඒ ආභරණ පැළඳගෙන ලස්සනට ඉන්න වෙලාවේදී යම් කෙනෙක් ඒ කෙනාගේ කරට ගෙනල්ලා දානවා. ඊටාම අපිරිසිදු දෙයක්. අපි කියමු මැරිච්ච සතෙකුගේ මලකුණක් ගෙනල්ලා කරට දානවා. මැරිච්ච මීයෙක් හරි මැරිලා කුණු වෙච්ච මීයෙක් හරි වෙන සතෙක් හරි මස් කෑල්ලක් හරි ගෙනලා කරට දානවා. කරට දාගම මොකද අපිට වෙන්නේ? අපට දැඩි පිළිකුලක් එනව නේද? අන්නේ වගේ හිතන්න ආදීනව ගැන මෙනෙහි කිරීම. ඔබගේ ශරීරයේ ලස්සනට තියෙද්දී ඔබ හොඳට පිරිසිදුවට ඉඳිද්දී ලස්සන ඇඳුම් ඇඳලා තියෙද්දී ඔබේ හිතට ලෝභයක් එනවනම්, ද්වේෂයක් එනවනම්, ඊර්ෂ්‍යාවක් එනවනම්, පළිගැනීමක් එනවනම්, මාන්නයක් එනවනම් හොඳට සිහියෙන් ඉන්න. දැන් මේ අවස්ථාවේදී මගේ කරට මෙන්න මේ මලකුණක් ආවා කියලා. ඉක්මනට මේක අයින් කරන්න බලන්න. මොකද හිතේ ලස්සන නැති වෙනවා. අසති කියන කාරණයෙන් තුන්වෙනි කාරණාවේදී ලක්ෂණය තමයි සිහි නොකර ඉන්න කියලා. ලෝභයක් ඇති වෙන කාරණයක් නම් ඇසට රූපයක් දැකලා නිතර ලෝභ ඇති වෙනවා නම් ඒක නොබලින් ඒක බලන ප්‍රමාණය අඩු කරන්න. ඒක සිහි ගන්න ප්‍රමාණය අඩු කරන්න. කනට ශබ්දයක් ඇහිමෙන් නාසයට ගඳ සුවඳක් දැමීමෙන් මේ වගේ ඇස කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය පහටම රූප ශබ්ද ආදී එනකොට තමන්ගේ ලෝභය ඇති වෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම්, මුලා ඇති වෙනවා නම් දවසට ඒ කාරණය මතක් වෙන වෙලාව අඩු කරන්න. මේකට ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. ඔබගේ ළඟ සිහිය නුවණ තියුණොත් තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වත්නි මෙතනින් කියන්නේ කමතක් කළා දාන නෙවෙයි, මේක සිහි නොකර ඉන්න කියලා. දැන් හැබැයි සමහර අපේ සමාජය ඉන්නවා කවුරු හරි අමනාප වුණාම කියනවා මම නම් එයා දැන් අයින් කළා ඉන්නේ කියලා නේද? මම දැන් එයා ඔක්කොම පවුලෙම අයින් කළා ඉන්නේ කියලා සමහර අය කියනෝනේ. හැබැයි මෙහෙම කියන බොහෝ දෙනා පින්නතුනේ හිතේ යටින් එයා ගැන කලින් තත් වඩා අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ ලෝභයෙන් නෙවෙයි, ද්වේෂය නැමැති කාරණයෙන් අල්ලගෙන ඉන්නේ. මෙතෙන්දී අපි හරියට පරිස්සම් වෙනෝනේ. හිත නිතරම අපිව මුලා කරනවා. සමහර දේවල් අමතක කරන්න කියලා දාලා වැඩිපුරම හිතේ තැම්පත් කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ අයහපත් සිතුවිලි වලට හිතේ කිසිම තැනක හැංගෙන අවස්ථාවක් දෙන්න හොඳ නෑ අපි. ඒකට අපි දක්ෂ වෙන්නට ඕන. ඒකට කියනවා අසති කියලා. එතකොට පළවෙනි කාරණය මොකද්ද? පළවෙනි කාරණය අඤ්ඤ විතක්ක. දෙවෙනි කාරණය ආදීනව. තුන්වෙනි කාරණය අසති කියන එක සිහි නොකර ඉඳීම. හතරවෙනි කාරණය විතක්ක මූල කියන එක. හිතට ඇතුනේ ලෝභයක් නම්, දේශයක් නම්, මෝහයක් නම් ඒ ඇති වෙච්ච හිතවිල්ලේ මුලටම යන්න කියලා. දැන් අපි ගමනක් බිමනක් යදෙන අවස්ථාවේ වේගෙන් යන වෙලාවක නම් මේක ඇතුනේ ටික ටික වේගය අඩු කරන්න. මේ යන වේගය අඩු කරලා බලන්න හිතට මේක කොහොමද ආවේ කියලා. තමන් ගෙදර ඇවිදින වෙලාවක නම් ඒ ඇවිදින වෙලාව අඩු කරලා වාඩි වෙලා බලන්න මොකද්ද මේ හිතට ආවේ කියලා. වාඩි වෙලා ඉන්න කෙනකන් හොඳට තැම්පත්වල හිත එකඟ කරගෙන බලන්න. දැන් මේ සිතට ඇති වෙච්ච ලෝභය, ද්වේෂය මොකද තත්ත්වය කියලා. පින්නතුනේ ලෝභයක් හිතට ඇති වුණා නම් කොහොමද ඇති වෙන්නේ? ඇසෙන් රූපයක් දැකලා ඒක ප්‍රියයි කියලා ඒක අයුනුසෝ මනසිකාරෙන් අල්ල ගැනීමයි ලෝභය කියලා කියන්නේ. කනට ශබ්දයක් ඇවිල්ලා ඒ ආපු ශබ්දයට අයුනුසෝ මනසිකාරෙන් ඒ ශබ්දයට අල්ල ගැනීමයි ලෝභය කියලා කියන්නේ. අනිත් ඉන්ද්‍රියන් වලටත් මෙහෙමයි. මේට බැහැරව වෙන ලෝභයන ක්‍රමයක් නැහැ. ඒ නිසා නිතරම අපි මෙන්න මේ විතක්කේ මූලට ගියාට පස්සේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේක ඇති වෙන හේතුව කියලා. ඇතැමිට පොඩි හේතුවක්, මේ පොඩි දෙයක් දැකලා මේක ඇති වුණේ. ඇතැමිට කුඩා ශබ්දයකට තමයි මේ ආසාව අපට ඇති වුණේ. ඇතැමිට ඊටාම ලාමක රසයකට තමයි අපට මේ ආසාව දැනුනේ. නමුත් ඒකෙන් අපේ හිතේ හුඟක් කලක් ඒකට බැඳීමක් ඇති වෙනවා. අපි බුද්ධිමත් වුණොත් මෙන්න මේක අපට තේරුම් ගන්න පුළුවන්. මේකට කියනවා විතක්ක මූලේ විතර්කයේ මුලට එමේ යෑම කියලා. පින්නතුනි ද්වේෂයක් ඇති වුණා නම් හොඳට බලන්න, ද්වේෂය ඇතුනේ ඇයි? අමනාපය ඇතුනේ ඇයි? ගැටීම ඇතුනේ ඇයි කියලා බලන්න. ගැටීමක් ඇති වුණා නම් ඇති වෙන්නේ ඇයි? ඇසට රූපයක් දකිනකොට තමන් අකමැති රූපයක් දැකීම සහ ඒ අවස්ථාවේදී තමන් අයුනුසෝ මනසිකාරෙන් සිටීමයි ඒ ද්වේෂය ඇති වෙන හේතුව, පටිගයට හේතුව, හිතේ ගැටීමට හේතුව. කනෙන් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දය තමන් අකමැති ශබ්දයක් නම් ඒකෙන් තමන් හිත අපිරිසුදු වෙනවා. පින්නතුනි බොහෝ දෙනෙක් හිතන්නේ, සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ බාහිර රූප ශබ්ද නිසායි තමන්ගේ හිත මේ විදිහටපත් උනේ කියලා. පින්නතුනි, ඇත්තටම මේ දේ ඇති උනේ බාහිර රූපෙ නිසාද? ආ, ඔබේ හිතට දැඩි ලෝභයක් හරි ද්වේෂයක් හරි ඇති උනේ බාහිර රූපෙ නිසාමද? මම මේ පින්නතුන උදාහරණයක් කියන්නම්. උදාහරණයක් කියන්නම්. දැන් අපි දෙන්නෙක් එක තැන ඉන්නවා. ඈ, ඔබයිත් ඔබගේ යහළුවෙකුයි එක තැන වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට මේ පින්නතුන්ගේ හිතවත්ම යහළු කෙනෙක්, කලක් ඉතාම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්, ඔබට හුඟක් උදව් කරපු කෙනෙක්, බොහෝම දුර බැහැර ප්‍රදේශයක ඉඳලා හුඟක් කාලයකට පස්සේ එනවා. නිකන් නෙවෙයිනේ, අත් දෙකටම බඩු මුට්ටුත් අරගෙන හිනා වෙවේ ඔබගේ ළඟට එනවා. එනකොට මේ පින්නතුන්ට කොයි වගේ සිතුවිල්ලක්ද හටගන්නේ? හරි සතුටක් නේද? නැකිටලා ඉස්සරහට ගිහලා පිළිගන්නෝනේ. ඒ වෙලාවෙම බලන්න මේ පින්නතුන්ගේ ළඟම වාඩි වෙලා හිටි අනිත් කෙනා, ඒ ආපු කෙනා අනිත් කෙනාගේ හිතවත් කෙනෙක් නෙවෙයි. අනිත් කෙනාගේ ඉතාම අමනාප කෙනෙක් තමයි. යාට හුඟක් හතුරුකම් කරපු කෙනෙක් තමයි අරෙන්නේ. එයාට මොන වගේ සිතුවිල්ලක්ද අවස්ථාවෙ දෙන්නේ? එයාට දැඩි යමනාපයක් තමයි අවස්ථාවේ දෙන්නේ. පින්නතුනි බලන්න, රූපය නිසානම් අපට මේ ලෝභය හරි ඇල්ම හරි ද්වේෂය හරි ඇති උනේ, දෙන්නටම එක වගේ හටගන්න ඕන නේද? එකම රූපය නිසා එක්කෙනෙක් හුඟා සතුටුණා, ඒ රූපයම නිසා තවත් කෙනෙක් දුකටපත් වුණා, ද්වේෂයටපත් වුණා. බලන්න පින්නතුනි, බාහිර රූපයේ යම්කිසි උපකාරයක් තියෙන නැත්නම් නැහැ. නමුත් මෙතෙන්දි ප්‍රධානම වන්නේ අපි හිතන විදිය, අපේ චින්තනය. වෙනත් විදිහකින් කියනනම් අපේ හිතේ තියෙන මුලාව, අපේ හිතේ තියෙන වැරදි ආකල්පය. හරියට අපි මේ රූප ශබ්ද ආදී දේස හරියට නෝනින් දැක්කනම්, හරියට මුලට ගිහිල්ලා බැලුවනම්, මුල කොතනද තියෙන්නේ? මුල තියෙන්නේ තමන්ගේ හිතේමයි තියෙන, තමන් හිතන විදිය. තමන්ගේ හිතන විදිය වෙනස් කරා නම් බාහිර ඔක්කොම වෙනස් වෙලා. එනිසා මෙන්න මෙතෙන්ට හිත යවන එක තමයි මෙතෙන්දි කරන්නේ. දැන් උදාහරණයක් හැටියට කියන්නම්. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ පේන රූපය ලස්සන කරන්න අපි මොකද කරන්න ඕන? කණ්ණාඩියේ අපිට පේන රූපයේ මොන හරි කෑලි හරි මොන හරි අපිට සුද්ධියක් තියෙනවා නම්, අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පේන රූපය දුර්වර්ණ නම් අපිට සිදු නම් අපි මොකද කරන්න ඕන? කණ්ණාඩිය ලස්සන කරනවද? කණ්ණාඩියේ පේන රූපේ මූණේ කොළ කැල්ලක් තියෙනවා නම් කණ්ණාඩිය පීදානවද අපි? අපි මොකද කරන්න ඕන? අපේ රූපේ එක අයින් කරන්න ඕන නේද? කණ්ණාඩියේ රූපේ ලස්සන වෙන නම් ඔබේ රූපේ ලස්සන වෙන්න ඕන ඒකයි. පින්නතුනි හිතත් ඒ වගේ. අපට බාහිර පේන දේවල් වලින් දුක් ඇති නොවෙන්න නම්, බාහිර පේන දේවල් ලස්සන වෙන්න නම් අපේ හිත ලස්සන වෙන්නට ඕන. බාහිර පේන පිටතින් පේන දේවල් වලින් එන දුක නැති වෙන්න නම් හිතට දුක ඇති නොවන විදියට චින්තනයකින් තමන්ගේ ආකල්ප වෙනස් වෙන්නට ඕන. එහෙම වෙනස් කරන ඔබ දක්ෂුනොත් තමයි ඔබට මේ පිටතින් එන දුක් ටිකෙන් එන පුළුවන්කම තියෙන්නේ. එහෙම අපේ චින්තනය වෙනස් කරගත්තොත් බාහිර කිසියම් කෙනෙකුට අපිව වෙනස් කරන්න බෑ. අපි දක්ෂයි කියලා කියන්නේ අපේ සතිමත් බව නිසා. බාහිර රූප ශබ්ද වලින් අපේ හිතේ තියෙන තැම්පත් බව, හිතේ සහනය, හිතේ සතුට නැති කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා විතක්ක මූල කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච සිතුවිල්ලේ මුලටම යන්න, මුලටම ගිහිල්ලා ඒක හොඳට මෙනෙහි කරන්න කියලා කියන්නේ. දැන් අපි කරුණු හතරක් සාකච්ඡා කළා නේද? පළවෙනි කාරණය මොකද්ද? පළවෙනි කාරණය අඤ්ඤ විතක්ක, වෙනස් සිතුවිල්ලක් සිහි කරන්න. දෙවෙනි අවස්ථාව ආදීනව, ඒකේ තියෙන නරක ආදීනව විපාක සිහි කරන්න. තුන්වෙනි කාරණේ ඒක සිහි නොකර ඉන්න. හතරවෙනි කාරණය විතක්ක මූල, හිතේ මුලටම යන්න, ඒ ඇතිවෙච්ච සිද්ධිය මුලටම ගිහිල්ලා මෙනෙහි කරන්න මොකක්ද ඇති උනේ කියලා. මුලටම ගිහිල්ලා බලනකොට ඉතාම සරල දෙයකට තමයි අපි මේ ආසා කරලා තියෙන්නේ. කෙනෙක් බැන්නනම් බැනපු දෙයකින් අපි යමනාපයක් හිතේ තියාගන්න පුළුවන්. නමුත් බලාගෙන ගියාම ඊටාම සුළු වචනයකට අපි මේ හිතේ තියාගෙන ඇතැමිට බොහෝ කාලයක් අපි මනසෙන් දුක් වෙනවා. සමහර එක වචනයයි කියන්නේ. ඒ වචනේ අපි හුඟක් කාල හිතේ තියාගෙන මට අහවල් දවසේ අහවල් කෙනා මෙහෙම කිව්ව කීය අවුරුදු ගණන් අපි මනසෙන් දුක් වෙනව නේද? ඇතැමිට ඒ කියපු කෙනාට ඒක මතකත් නෑ. එයා දැන් ඒක අමතක කළා. අපි අවුරුදු ගණන් ඒක මතක තියාගෙන අපි මානසිකව දුක් වෙනවා. පින්නතුනි අපි මනසින් මෙතරම් දුක් විය යුතු නැහැ. අපේ මනසින්ට එන දුක් ටික නිදහස් වෙන නිවැරදි මාර්ගය බුදුහාමුදුරුවෝ අපට ඉතාම කරුණාවෙන් දේශනා කළා තියෙනවා. පස්වෙනි ක්‍රමය තමයි පින්නතුනි වැදගත්ම එකක්. පස්වෙනි කාරණේ මේ ඇත්තන්ගේ පත්‍රිකාවේ තියෙනවා. අබිග්ගන්හන. අබිග්ගන්හන කියලා කියන්නේ හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආවනම් දට්ටි අතරේ දිව සිර කරගෙන හරි දැඩි උනන්දුවෙන් මේ සිතවිල්ල දුරු වෙන කම්ම දැඩි වීරියක් උත්සාහයක් කරන්න කියලා. අර මුල් සිතවිලි වලින් බැරි වුණා නම් ඒ කියන්නේ Tamante හිතට පැමිණෙච්ච සිතවිල්ලට විරුද්ධ සිතවිල්ලක් මෙනෙහි කරන්න බැරි වුණා නම් ආදීනව සිහි කළත් බැරි වුණා නම් ඒක සිහි නොකර ඉඳලත් බැරි වුණා නම් ඒ වගේම හිතේ මුලට ගිහිලත් බැරි වුණා නම් අන්තිමට කියනවා දත් කෝරු ටික විකාගෙන හරි දිව දත් ටික අතරේ සංගවගෙන හරි තද කරගෙන හරි මේ සිතවිල්ල දුරු වෙනකම්ම ඉන්න කියලා. දැන් මෙතෙන්දි ඊටාම වැදගත් කාරණයක් සඳහන් වෙනවා. දැන් සමහර දැන් මනෝවිද්‍යාව හැම කියනෝනේ යම්කිසි හැඟීමක් අවසින් එක පිට කරන්න කියලා. ඈ පිට කරාට පස්සේ ඒක හරියනවා කියලා කියනෝනේ නේද? මේ පින්නතුන් දහර ඇති. සයිකොලොජි වල හැම කියනෝනේ. නමුත් පින්නතුනේ බුදුදහමෙන් මේක ඒතරම් අනුමත කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වරක සඳහන් කරනවා මහණෙනි අඬ හරි බ්‍රහ්මචර්යාව රකින්න කියලා. අමාරුවෙන් හරි අඬලා හරි මේ සිතුවිල්ල දුර වෙන විදියට ඉන්න කියලා. ඒව තෘප්තිමත් කළා ඒක සිතුවිල්ලට ඉඩ දීලා නිදහස් වෙලා ඉන්න එක නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ඒව හැකිතාක් දුරට මුලදී යටපත් කරගෙන පස්සේ බුද්ධියම මේක දුරු කරන්න කියලා බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. මෙන්න මේ විදිහට කරුණු පහක් අපට අපේ හිතට එන මානසික අසහන වලින් අපට දුරු වෙන්නට ක්‍රමය මෙහිදී පින්නතුනි අපට සඳහන් කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පින්නතුනි ලෝකයේ කෙරෙහි මහා කරුණාවකින් අපට මේ කාරණා දේශනා කළේ. බුදුහාමුදුරුවෝ සසර බොහෝ කාලයක් අප වෙනුවෙන් සුවිශාල පරිත්‍යාගයක් කළයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්තු මේ ධහම පින්නතුනි උන්වහන්සේ අපට දේශනා කළේ දුකෙන් නිදහස් වෙන්න. දුක ඇතිවන මාර්ගය කියලා ඒ දුකෙන් නිදහස් වෙන පැහැදිලි මාර්ගය අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවෝ අපට ඒ දුක විස්තර කරලා ඒ දුකෙන් නිදහස් වෙන පැහැදිලි මාර්ගයක් දේශනා කළා. අන්නේ පැහැදිලි මාර්ගය යද්දි පින්නතුනි අපට එදිනෙදා වෙන චිත්ත පීඩා වලින් අපිව නිදහස් කරන්න හේතු වෙන කරුණු පහක් මේ දේශනා කළේ. ඈ අඤ්ඤවිතක්ක ආදීනව අසති විතක්ක මූල අභිග්ගන්හන කියන වශයෙන් මේ කරුණ සඳහන් කළා. ඊළඟට පින්නතුනි ධර්මයේ නිතරම සඳහන් වෙනවා මේ ක්‍රම වලින් යටපත් කරන අතරේදී අපි නිතරම දුකෙන් නිදහස් වෙන නිවැරදි මාර්ගය වන සම්මා දිට්ඨිය පෙරටු කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි නිතරම යෙදෙන්නට ඕන. නිතරම අපි දැක්ම ඍජු කරගන්නට ඕන. දර්ශනය, විෂන් එක, view එක, right understanding එක නිතරම අපි clear කරගන්නට ඕන. කුසල අකුසල පිළිබඳ විශ්වාසය, පටිසම්පාදයේ මුල් කරගත්තු අනිත්‍යතාවයේ ස්වභාවය පිළිබඳව දැනුම ඇති කරගනිමින් යහපත් සංකල්පනා නිතර හිත ඇති කරගන්නට ඕන. සම්මා සංකල්ප ඇති කරගෙන ඇති කරගත්තු ප්‍රමාණයට අපේ වචනය සංවර වෙනවා. වචනය සංවර වෙන විතරක් නෙවෙයි තමන් කරන කටයුතු සංවර වෙනවා. ඒ වගේම තමන් දිව්‍ය පැවැත්ම සඳහා කරන රැකිරක්ෂාදිය දැහැමි වෙනවා. තමන් කරන උත්සාහය දැහැමි වෙනවා. අකුසලයෙන් මිදෙන්නත් කුසලයේ යෙදෙන්නටත් දැඩි උත්සාහයක් තමන්ගේ තුල ඇති වෙනවා. ඒ වගේම ඒත් එක්කම තමාගේ නිතරම සිහිය පිහිටවනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, හිත ගැන, සිතුවිලි ගැන නිතරම සිහිය පිහිටුවා ගනිමින් මේ තැනැත්තා හිතේ එකඟ බව සමාධිමත් භාවය කරා යනවා. එහෙම ගමන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමයෙන් ඔහු දුකෙන් මිදෙමින් මිදුණු ප්‍රමාණයට තමා මිදුණු ප්‍රමාණය මෙතරම් දුකෙන් මිදුණා කියන කාරණය ඔහු නුවණින් දකින පුද්ගලෙක් බවට පත් වෙනවා. පින්නතුනේ මෙන්න මේ කරුණෝ ජීවිතයට සම්බන්ධ වෙනකොට ඔබ ජීවිතයේ ටිකෙන් ටික මේ කරුණ ඔබේ ජීවිතයට සම්බන්ධ වෙනකොට ওই පත්‍රිකාවේ මුලින් සඳහන් කරලා තියෙනවා අපි තමන් හැකිතා කකුසලෙන් මිදෙනවා. ඒ වගේම තමන් හැකිතා කුසල් දහම් වඩනවා. ඒ වගේම හැකිතා තමන් හිත තැම්පත් කරන හිත පිරිසුදු කරන වැඩ පිළිවෙල කියදෙනවා. මේක තමයි ඔබේ ජීවිතය තුළ ඇතිවන වෙනස. ඒ වෙනස ඇති වෙලා ඔබ ටිකෙන් ටික මානසික සුවය කරා යනවාද කියලා ඔබටම බලන්න කණ්ණාඩියක් තියෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා මේ සිංහල භාෂාව විදිහට නම්. මොනවද කණ්ණාඩි දෙක? කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා මේ පිනතන මතකද? එකක් තමයි මූණ බලන කණ්ණාඩිය, මිරර් එක. අනිත් එක මේ තමන් ඇහැට දාන කණ්ණාඩි දෙක, ස්පෙක්ටකල්ස්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ධර්මයේ කියන කුණවහන්සේ කණ්ණාඩියකට උපමා කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන කණ්ණාඩිය මොන කණ්ණාඩියද? මූණ බලන මිරර් එකද නැත්නම් ස්පෙක්ටකල්ස්ද? අපි ධර්මයේ මොකක් කරගන්න දෝනේ? මූණ බලන කණ්ණාඩියක් කරගන්නද, S2 දාන කණ්ණාඩියක් කරගන්නේද? හයියෙන් කියන බලන කවුරු හරි ඇහෙන්නේ නැහැ මට. ඇසට දාන කණ්ණාඩියක් නේ. ඇත්තම එක අතකින් අපි ඇහැට දාන කණ්ණාඩියක් වගේ අනිත් ධර්මකාරණා ලෝකය ගැන නුවණින් බලන්න ඕන. නමුත් බුදුහාමුදුර වඩාත්ම අපට දේශනා කළේ බුදුහාමුදුර සඳහන් කරපු කණ්ණාඩිය තමයි මූණ බලන කණ්ණාඩිය. ඒ කණ්ණාඩිය ඉස්සරහට ගියහම අපේ ජීවිතේම අඩුපාඩු, අපේ ජීවිතේම සාර්ථකත්වය අපටම පේන්නට ඕන. නැත්තම් මූණේ දාන කණ්ණාඩිය මොකද වෙන්නේ? ධර්මයේ මූණ දාන කණ්ණාඩියක් බවට පත් කරගත්තොත් මොකද වෙන්නේ? අපේ ධර්මයේ තුලින් අනිත්‍යයේ අඩුපාඩු බලන්න යන්නේ. අනිත්‍යය කොච්චර ධර්මයේ රකින්නවද, කොච්චර ගුණ දහම් තියෙනවද, අපි ඒ පැත්ත බලන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ පැත්ත බැලුවොත් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපි දුකෙන් නිදහස් වෙන නම් ධර්මයේ අපේ ඉස්සර අපේම මූණ පේන කණ්ණාඩිය බවට පත් කරගන්නට ඕන. මෙන්න මේ කණ්ණාඩියේ මිරර් එකේ ලියා ගන්න ඕන වචන කීපයක් තියෙනවා. ඔබ ධර්මය රැක්කද, ඔබ දහමින් ප්‍රයෝජන ගත්තාද කියලා බලන්න, ඔබටම නුවණින් බලන්න කාරණා කීපයක් ඔබේ ළඟ තියෙනවා. මේකට කියනවා ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා. The mirror of the ධම්ම කියලා කියනවා. පින්නතුනේ ඔබ දහමට ආවාය කියලා තීරණය කරන්නේ, ඔබ දහමින් ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය වන්නේ ඔබ ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔබට දිනපතා වෙන චිත්ත පීඩා වලින් ඔබ නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එහෙම වුණාද කියලා ඔබට බලන ප්‍රධානම ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒයින් පළවෙනි එක තමයි කොයිතරම් දුරට ඔබගේ ජීවිතයේ මෛත්‍රිය දිනු කරාද කියන කාරණය. කොයිතරම් අමනාපය අඩුවේද කියන කාරණය. අපේ ජීවිතේ අපට මොන ගැහෙනගේ අමනාප ලිස්ට් එකක් තියෙනනේ. අමනාප ලිස්ට් එක කලින් තියමුණට වඩා දැන් අඩුවලාද කියලා බලන්න හැමදෙන්නම. මේ නාමලේකණයක් හිතේ ලියාගෙන ඉන්නේ, හවලා කෙනා මෙහෙම කරා, හවලා කෙනා මගේ දරුවට මෙහෙම කළා, හොමහ කීකේ මතකේ තියෙනනේ. අන්න ඒ අමනාපකම් ලේකණේ ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. එන්න එන්න වැඩි වෙලා නම් මතක තියාගන්න ධර්මඥානෙ වැඩි වුණා වෙන්න පුළුවන්. නමුත් දහම ජීවිතයට අවශෝෂණය වෙලා නැහැ. දහම ජීවිතය තුළට කිඳා බැහැලා නැහැ. ඔබ ධර්මඥානෙන් වැඩි වුණාට දහමෙන් නිසි ප්‍රතිඵල ඔබට ලැබිලා නැහැ. ඒ නිසා පළවෙනි කාරණය තමයි ඔබගේ ළඟ ටිකෙන් ටික මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. ඒ මෛත්‍රිය වැඩි වෙලා කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට යම් කිසි කෙනෙක් දිහා දකිනකොටම මාතා යතාන යම් පුත්තන් කියපු විදියට තමන්ගේ මවක් තමන්ගේ එකම දරුවා කෙරෙහි බලන සෙනෙහසකින් ඔබට එදිනදා මුණ ගැහෙනයි දෙස බලන පුළුවන් විදිය මානසිකත්වයක් ඔබගේ ජීවිතේ ඇතුළත තියෙනට ඕන. මෙන්න මේක තමයි ඔබ දක්ෂයද කියලා බලන කාරණය. එදිනදා මුණ ගැහෙන පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුකම් බලන ගතිය ටිකෙන් ටික අඩු කරන්න. ඒ අයගේ ක්‍රියාවන් නිසා ඇතිවන චිත්ත පීඩා ටිකෙන් ටික අඩු කරගන්න. එහෙමනම් ඔබ ධර්මයෙන් ප්‍රතිඵල අරගෙන තියෙනවා. එතකොට පළවෙනි කාරණය තමයි කොච්චරනම් ඔබගේ මෛත්‍රිය වැඩි වෙලාද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි ඔබ දක්ෂද කියලා බලන්නේ, කොච්චර ධර්මයේ තමන්ගේ ජීවිතයට ලැබිලාද කියලා බලන්නේ. අවංක භාවය ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. දැන් කරණිමෙත සූත්‍රයකනේ තියෙන සක්කෝ උජෝජ සෝජෝජ කියලා. ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්නට ඕන. අවංක භව ටිකෙන් ටික ඔබ කරන රැකියාව ඉඳන් ඔබ කතා කරන වචනේ පටන් ඔබගේ ජීවිතයේ සෑම දෙයක්ම අවංකව කිරීමේ ගතිය එන්න වැඩි වෙන්නට ඕන. එහෙම වැඩි වුණා නම් පින්නතුන් සතුටු වෙන්න මම ධර්මයෙන් ප්‍රතිඵල අරගෙන තියෙනවා කියලා. තුන්වෙනි කාරණේ තමයි ප්‍රඥාව ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. ප්‍රඥාව කියන්නේ එක පැත්තකින් කුසල අකුසල කර්මඵල අදහන ස්වභාවය, අනිත් පැත්තෙන් අනිත්‍යතාවය හේතුඵල දැහැම, හැම මොහොතකම මේ ඉන්ද්‍රිය වලින් හට ගන්නා වූ අත්දැකීම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය, හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව තියෙන මේ පටිච්ච සමුපාදයේ නුවණ, දවසට අනිත්‍යතාවය වැටහෙන වාර ගාන ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. දිනකට මෛත්‍රිය වඩන අවස්ථාව වැඩි වෙන්නට ඕන ටිකෙන් ටික. එන්න එනම ජීවිතයේ අවංග බව වැඩි වෙන්නට ඕන. ඒ වගේම දිනකට අනිත්‍යතාවය මෙනෙහි කරන වාර ගාන දිනපතාම ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. මේක පින්නතුනේ දවසට චුට්ට චුට්ට වැඩි වෙලා බෑ, පොඩ පොඩ වැඩි වෙලා බෑ. මේක වේගෙන් වැඩි වුණොත් තමයි ඔබගේ ජීවිතෙන් ඔබ ප්‍රයෝජන ගන්නා වෙන්නේ. පින්නතුන්ගේ ශරීරය මහලු වෙනට වඩා වේගෙන් මේ දහම් ජීවිතය තුළින් පිළිපැද්දොත් තමයි ඔබ ජයග්‍රහණය කළා වෙන්නේ. ජීවිතයේ සාර්ථක වුණා කියලා වෙන්නේ. ඇයි ඒකට හේතුව? බුදුහාඳුර ඉතාම වැදගත් කාරණයක් ඒකට හේතුවත් අපට දේශනා කළා. ඒක අපි ඉදිරියේදී සඳහන් කරනවා. දැන් මේ කරුණ ටික තමයි අපි මූලික වශයෙන් කියන බලාපොරොත්තු වෙන්නේ. මේ ඇත්තන්ට මෙතෙක් සඳහන් කරපු කාරණා වලින් ගැටලු තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. මෙතෙක් වේලා බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් තැන්පත්ව ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම අපි සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තන්ට ධර්මයේ පිළිබඳව ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි අහන්නට අවස්ථාව ලබා දෙනවා. ටිකක් හැබැයි ඇහෙන්න අහන්නට ඕන. හොඳයි, ගැටලු තියෙනවා අහන්න.